ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි. සැරෙහිමත් වාසනාවන්ත පින්තුනි, අද දින මයිකල් මහත්මයා ඒ වගේම පුෂ්පනෝය ඇතුළු ඔබ හැම දෙනෙක්ම විහාරස්ථානයට එක රාශි වෙලා ඉතාම වටිනා කෘතවේදී පින්කමක් මැනවින් සිදු කරලා අවසන් වෙච්ච අවස්ථාව. මේ වෙලාවේ තමයි ඔබ විසින් කළා වූ පින්කමෙහි වැදගත් අවස්ථාව. ඔබ දින ගණනක් වෙහෙස මහන්සි වෙලා අද දිනත් බොහොම දුර බැහැර ඉඳලා දාන උපකරණ සකස් කරගෙන ඇවිදilla සම්බුද්ධ පූජා පවත්වලා සංඝ සතු දානමය පින්කම සිදු කරලා සිදු කළා වූ පින්කම ගැන සිහිපත් කරන අවස්ථාව. මේ අවස්ථාවේදී ඔබේ හිත මනවින් පිහිටවාගත්ු තරමටයි පින්කමෙහි ආනිසංස වැඩි වෙන්නේ. හැබැයි අපේ තියෙන ලක්ෂණයක් තමයි අපි පින්කම් වලට හුඟක් මහන්සි වෙනවා. හුඟක් වියදම් කරනවා. හුඟක් කාලය කැප කරනවා. නමුත් මේ පින්කම් අවසානයේ තියෙන අවස්ථාවට අපේ සක්‍රීයව සහභාගී වෙන අඩුයි. නමුත් බුදුරජාණන් වහන්සේ තිතාම අවධාරණයෙන් ස්වාමින් වහන්සේලාට දේශනා කළා අනුජානාමි භික්ඛවේ බත්තග්ගිය අනුමෝදිතුන් කියලා කාරණයක්. දන් දීලා අවසන් වෙච්ච අවස්ථාවේදී ඒ පින්තුන්ගේ සිත් ප්‍රසන්න වෙන විදිහට ශ්‍රද්ධාව දියුණු වෙන විදිහට දේශනාවක් කරන්නයි කියලා. ඉතින් ඒ අවස්ථාවෙන් ඔබ නිසි ප්‍රයෝජන ගන්න තුන් තමයි සැබෙවින්ම ඒ පින්කම ආනිසංස වැඩි වෙන්නේ. අද මේ පින්කම කළේ මීට වසරකට කලින් හරියටම අද වෙනි දවසක ඔස්ට්‍රේලියාවේදී මිය ගිය හේමා දිසානායක මහත්මිය අපේ පුෂ්පානෝ නම් මහත්මියගේ දයාබර සහෝදරිය සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නටයි මේ උතුම් පින්කම සිදු කළේ. ඒ අතර ඔබනමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම කීර්තිද සිල්වා මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම ආදී කරුණා කීපයක් මේ පින්කමටම සහභාගී කරවාගෙන සිදු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙවැනි දානමය පින්කමකින් වඩාත් ඉහළ ආනිසංස ලැබෙන්නට කොහොමද අපි කටයුතු කරන්න ඕනේ කියලා. අද විශේෂයෙන් ඔබේ දෑතින් සෝදානම් කරපු මේ දානය පූජා කළේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්වීම වශයෙන්. ඒ වගේම ස්වාමීන් වහන්සේලා උදෙසා මේ දානය පූජා කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සැරියුත් මොග්ගලන් ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝමමාන වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි උතුම් ස්වාමීන් වහන්සේලාගෙන් දීර්ඝ කාලින පැවැත්මකට මනා අතිවරමක් දමපු ඒ වගේම මහා මහින්ද වැනි ස්වාමින් වහන්සේලාගෙන් දීප ව්‍යාප්ත වෙච්ච ඒ වගේම අරිට ස්වාමින් වහන්සේ වැනි ස්වාමින් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපිත වෙච්ච මේ සම්බුදු සසුන සෝභමාන කළ සියලු ස්වාමින් වහන්සේලා වෙනුවෙනුයි ඔබේ මේ දානය පූජා කළේ කියලා හැම දෙනෙක් මේක වගේ සතුටටපත් වන්න. ශ්‍රී ලාංකික බෞද්ධයන් විදියට අප සංඝ සතු දානමය පින්කමක් කරනකොට නිවසක දානයක් සිදු කරන අවස්ථාවේදී ඒ ගමේම පින්නතුන් දානෙට සහභාගී වෙනවා. ගමේ කියන්නේ අපි දම්බෙදන්න යනවා කියලා නේද? දම්බෙදන්න කියලා අදහසින් හැම ගෙදරකම කුමක් හෝ දෙයක් ඒ දානෙ සඳහා සූදානම් කරගෙන රැගෙන ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට සියදින්ම දානෙ පූජා කරනවා. ඒක තමයි අපේ ශ්‍රී ලාංකික බෞද්ධ උරුමය. මේ දානය මහත්ඵල මානිසංස වෙන්නට කාරණා කිහිපයක් සම්පූර්ණ වෙන්නට ඕනේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ තමයි සක්කච්ඡන් දානන්දේති. මනාව සකසලා දානය දෙන්නට ඕන. ඒ වගේම සහත්තන් දානන්දේති. සියතින්ම දානය දෙන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති. ගෞරවයෙන් දානය දෙන්නට ඕන. ඒ වගේම අනපවිද්දන් දානන්දේති. නිතර නිතර දානය දෙන්නට ඕන. ඒ වගේම ආගමන දිට්ඨිකෝ දානන්දේති. මෙවැනි දානමය පින්කමක් සිදු කරනකොට තමන්ට කුසල කර්ම සිද්ධ වෙනවා කියන විශ්වාසයෙන් දානය දෙන්නට ඕන. මෙන්න මේ කරුණ පහෙන් යුක්තව දානය දුනොත් තමයි ඒ දානය වඩාත් මානිසංසදායි වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මොනවද කාරණා? එකක් තමයි සක්කච්ඡං, මනවින් සෝදානම් කළ දෙන්නට ඕන දැන් ඔබ දුන්නා වගේ. සහත්තන් දානන්දේති, සියතින් දානය දෙන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති, ගෞරවයෙන් දානය ලබන අයගේ ගෞරවයෙන් දෑතින් මෛත්‍රියෙන් ඒ දානය දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දානන්දේති, කර්මඵල අදහගෙන දාන දෙන්නට ඕන. අනපවිද්දන් දානන්දේති, නිතර නිතර දාන දෙන්නට ඕන. මෙන්න මේ කරුණ වල යුක්තව දානය දුනොත් තමයි ඒ දානයේ නිසි ඵල ලැබෙනවා කියලා සඳහන් කළේ. එහි ආනිසංස රැසක් වේලාම් සූත්‍ර වැනි සූත්‍රවලදී දේශනා කළ තියෙනවා. සසරිදී භවෝග සම්පත් ලැබෙනවා. ඒ වගේම අනිත් අය තමන් කියන වචනේ පිළිගන්නවා. ලැබෙන සම්පත් පරිහරණය කරන්න සිතක් යෙදෙනවා. මෙම ඥානිසංස රැසක් දේශනා කළ තියෙනවා. ඒ අතරිනුත් පිනතුනේ නිසි කරුණාවලින් යුක්තව දානයක් දෙනකොට ලැබෙන ප්‍රධානතම ආනිසංසයසේ සලකන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා කියන කාරණේ. ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ නියම කරුණු තේරුම් ගන්නට තමන්ට හිතක් යෙදෙනවා කියලා. මෙන්න මේක තමයි සැබැලෙසම දානය දීමෙන් ලැබෙන ආනිසංසය. සමහර අය දෙමිට දානේ පෝජා කරනවා බණ කියන වෙලාවෙදී නෑ සමහර අය. එදෙමිට බණ කියනවලෙද නින්ද යනවා සමහර අය. එහෙමනම් පින්නතුනි අපට මේ කරුණු නිසිසේ ඉස්තුුනේ නෑ කියන එක අවංගව තේරුම් ගන්නට ඕන. ඒ නිසා මන සිහින් නොනින් බණ අහන ලැබෙනවායි කියන එක ඔබ සියතින් නිස්සේ දානය දුන්නා කියන එකට ලැබෙන ප්‍රධානතම සලකුණක්. ඔබට ඒක රෙෆරන්ස් එක විදියට ඕනනම් වේලාම කියන සූත්‍රය බලන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණ සහිතව අපි දන් දෙනකොට අපට ධර්මය ලැබෙනකොට ඒ ධර්ම දේශනා තුළින් ප්‍රධානතම දේශනාවක් අපට අහන්නට ලැබෙනවා. සංඛාර උත්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. සංඛාර උත්පත්ති සූත්‍රය මජ්ක්‍ධිම නිකාය පොතේ. මේක කියනවා යම් කිසි කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථක වෙන හේතු වන කරුණු කීපයක් ගැන. එකක් තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕන. සිල්වන්ත බව ඇති වෙන්නට ඕන. ඒ වගේම ත්‍යාගවන්ත භාවය, ඒ වගේම ශ්‍රුතවන්ත භාවය, ප්‍රඥාව. We should have to practice five qualities when we are on the path of liberation. If we want to develop our inner peace, happiness, Buddha has explained five qualities. The very first one is confidence. Confidence, so saddha means the confidence in the what the Buddha taught, the Buddha, Dhamma and Sangha. The second one is sila or virtue, moral conduct, discipline in our speech and behavior. And third one is that understanding of the Dhamma. And also generosity. Finally, Buddha says wisdom for reflecting on impermanence. These are the five qualities that we have to practice from the beginning to end on the path of liberation. The very first one is confidence, and virtue, generosity, understanding of the Dhamma, and wisdom. These are the five qualities. මෙන්න මේ ගුණාංග පහ තමයි සාමාන්‍ය ප්‍රාථමික ජීවිතේ ඉඳන් නිර්වාණ අවබෝධය දක්වාම මාර්ගයේ තියෙන ප්‍රධාන ගුණාංග පහ විදියට සංඛාර උප්පති සූත්‍රයේදී දේශනා කරන්නේ. ඉතාම වැදගත් කාරණයක් දේශනා කරන මෙතෙන්දී පින්නතුනි මේ කාරණා ටික හොඳටම අහගන්න. හරිම වටිනවා. මේ කරුණු පහ යම් කිසි කෙනෙක් උපරිම ලෙස දිනු කරනවා නම් ඒ කෙනාට මේ ජීවිතයේ බලාපොරොත්තු වෙන හුඟක් යහපත් දේවල් ඉෂ්ට කරගන්න පුළුවන්. ජීවිතයේ සතුටින් කාලය ගත කරන්න පුළුවන්. නිතරම තමන්ගේ ශ්‍රද්ධාව හිතේ තියනකොටන බුදුහාඳුර ගැන, ධර්මය ගැන, සංඝයා ගැන. ඒ වගේම නිතරම තමන් පංචශීල ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම නිතර ධර්මඥානෙ දිනු කරගන්නට ඕන. දන් දීම පුරුදු කරන්න ඕන. ප්‍රඥාව වඩන්නට ඕන. අනිත්‍යතාවය මෙනෙහි කිරීම. මෙන්න මේ ගුණාංග පහ උපරිම ලෙස වඩනවා නම් කෙනෙක් සාමාන්‍ය විදිහට නෙවෙයි. මේව ජීවිතයේ තමන්ගේ සිතේ රැව් පිළිරැව් දෙන්නට ඕන. සාමාන්‍ය දානය දෙහිලා නිකන් ඉනව විතරක් නෙවෙයි. ඒ දානය අපි ඡාගානුසති භාවනාව කරගන්නට ඕන. ඔබ දීපු දානය ජීවිත කාලේ නිතර නිතර සිහිපත් කරන්න ඕන. ඔබ බුදුරජාණන් වහන්සේ ගැන නිතර නිතර සිහි කරන්න ඕන බුදුහන් ළඟ තිබිච්ච ගුණ. ඒක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය. ඒ වගේම ඔබ රකින සීලය. මම පංචශීලය රකින කෙනෙක් කියලා නිතර නිතර සිහි කරන්න ඕන. සීලය සීලය විතරක් නෙවෙයි. ඒක සීලානුසුති භාවනාවක් වෙන්නට ඕන. දන් දීම හොඳේක් දානයක් විතරක් නෙවෙයි. ඒක ඡාගානුසුති භාවනාවක් වෙන්නට ඕන. සම්බුද්ධ පූජාව හොඳේක් බුද්ධ පූජාවක් විතරක් නෙවෙයි. ඒක බුද්ධානුසුති භාවනාවක් වෙන්නට ඕන. ස්වාමීන් වහන්සේලා උදෙසා දෙන දානය හොඳේක් සංඝසතු දානමයක් පින්කමක් විතරක් නෙවෙයි. ඒක සංඝානුසුති භාවනාවක් වෙන්නට ඕන. දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම හුදේ අනුමෝදනාවක් විතරක් නෙවෙයි. ඒක දේවතානුස්සති භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මේ විදියට තමන්ගේ ජීවිතයේ නිතර නිතර මේ කරුණ මෙනෙහි වෙනවා නම් වෙනත් විදියකින් කියනවා නම් දවසට වැඩිපුර තමන්ට බුදුහාමුදුරු ගැන ධර්මය ගැන සංඝයා ගැන සිහිපත් වෙනවා නම් ඒක ශ්‍රද්ධාවේ ලක්ෂණයක්. ඒ වගේම තමා රකින පංචශීලයේ දිනකට වැඩිපුර වාර ගණනක් මතක් වෙනවා නම් මේක තමන්ගේ දීර්ණ ලක්ෂණය. ඔබ දෙන දාණය දීපු දාන ගැන නිතර නිතර දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙනවා නම් මෙන්න ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ. ඔබ අසා දැනගත්තු ධර්ම කාරණා නිතර නිතර මෙනෙහි වෙනවා නම් ශ්‍රද්ධාව ගැන, සීලය ගැන, පංචශීලය ගැන, ආරසණික කුමාරයෙක් ගැන, ආර්ය සත්‍ය ගැන මේ කරුණු දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙනවා නම් ඔබ ඉන්නේ ආධ්‍යාත්මික ගමන් මගට. ඒ වගේම ඔබ වඩන ප්‍රඥාව නිතර නිතර සිහි වෙනවා නම් අනිත්‍යතාවය නිතර සිහි වෙනවා නම් ඔබ ඉන්නේ ධර්ම මාර්ගය අඛණ්ඩව. මෙන්න මේ ඉඳීමේ ආනිසංස දැක්වෙනවා ඊට පස්සේ. මෙන්න මේ කෙනා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන කෙනෙක් අනිවාර්යයෙන්. සුගතිගාමී වෙනව විතරක් නෙවෙයි. එයාට කලින්ම තීරණය කරන්න පුළුවන්. එයා නැවත උපදීනේ මනුෂ්‍ය ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා තමන්ට තමන් යන තැන ගැන කලින්ම තීරණය කරලා ඩිසයිඩ් කරලා ඉන්න පුළුවන්. ඒ තරම් කම්පිටන්ස් එකක් ඇති වෙනවා මේ කරුණ පහ උපරිම ඉෂ්ට කරනවා නම්. යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකයට එනවා නම් එයාට තීරණය කරන්න පුළුවන් තමන් කොයි රටේද ඉපදෙන්නේ කියලා. මේ වගේ කාලෙක ඔබ හිතනවා නම් ලංකාවේ උපදින්න කමාරුවක් කියලා, ඔබ ජපානෙ උපදින්න කැමති නම්, චීන ඉපදෙන කැමති නම්, ස්විස්වලන්ති ඉපදෙන කැමති නම් ඒ ප්‍රාර්ථනාව තමන් ඉෂ්ට වෙනවා කියලා. ඉපදෙන රට තමන්ට කලින් තීරණය කරන්න පුළුවන්. තමන් ඉපදින මොන කුලයේද කියන එක කුලයක් තමන්ට තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ ටික සියල්ලක්ම කලින් තීරණය කරපු උත්තමයෙක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ. මේ කාරණා උපරිමයට දිනු කරපු කෙනා. උන්වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව මේ පස්මහ බැලු බැලුවා කියන්නේ මේකයි. මේ කරුණ ඉහෙලීම තියනවා කියලා කියන්නේ මරණාසන්න මොහොතේ බය වෙනව නෙවෙයි. මරණාසන්න මොහොතේ තමා සතුටෙන් තමා අවසාන නෙද්දක පියා ගන්නෝ. තමන්ට තමන් යන තැන ගැන විශ්වාසනීයත්වයක් තියෙනවා. මේක තමයි මේ කරුණ වලින් ලැබෙන ප්‍රතිඵලය. ඒ විතරක් නෙවෙයි, තමන්ට දිවි ලෝක උපදිනවා නම් දිවි ලෝකයෙන් මොන දිවි ලෝකෙද කියලා කලින්ම තීරණය කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, යම් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා නම් මොන බ්‍රහ්ම ලෝකෙද තමන් කැමති කියලා කලින්ම බ්‍රහ්ම ලෝකේ තීරණය කරලා ඉන්න පුළුවන් කියලා ධ්‍යාන වඩලා. ඒ විතරක් නෙවෙයි, යම් කිසි කෙනෙක් කැමති නම් මේ ජීවිතේම සෝතාපන්න වෙන්න සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම දුරු කළා ඒ තත්ත්වයටපත් වෙනත් පුළුවන්. ඒ කියන්නේ අනාගාමී වෙන්න කැමති නම් ඒ තත්ත්වයටපත් වෙනත් පුළුවන්. එයා මේ ජීවිත කාලෙම නිවන් දැකෙන්න කැමති නම් යාගේ ශ්‍රද්ධා දින්දේ ධර්ම සංසාර වඩපු කෙනෙක් නම්, ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු කෙනෙක් නම් ඒ කෙනාට මේ ජීවිත කාලෙම ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙනවා කියලා. අන්නේ සඳහා පිනතුනේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, දන් දීම සහ ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු ගැන තමා දැඩි අවධානයකින්, දැඩි විශ්වාසයකින් අඛණ්ඩව ජීවිත කාලය පුරාම තමා පිළිපදිනට ඕන. මෙන්න මේ කරුණු ටික ජීවිතේට ලැබෙයිම තමයි අපි සියතින් දානය දීමෙන් ගෞරවයෙන් සකසා කර්මඵල අදහගෙන දන් දීමෙන් අපේ ජීවිතේට ලැබෙන ඉහළම බෙනිෆිට් එක. ඉතින් අද විශේෂයෙන්ම එමියගේ සහෝදරයට පුණ්‍ය ආනුමෝදනා කරන ගමන් අපි පින්නතුනේ අපේ ඥාතීන්ට මිය ගියාම පින් අනුමෝදන් කරන විතරක් නෙවෙයි, අපි ඇත්තටම අපේ ඥාතීන්ට ආදරේ නම් අපි සුගතිය තහවුරු කරගෙන ඉන්න විතරක් නෙවෙයි, අපේ ළඟම ඥාතීන් මිය යන කලින් එයාට අපි ධර්මයෙන් උදව් කරන්නට ඕන, සුගතිගාමී වෙන උදව් කරන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම මෙහෙම නෝනා මහත්මිය ගැන කියනකොට එතුමේ ජීවත් වෙන කාලයේදීම මේ ඥාතීන් විශේෂයෙන්ම සහෝදරිය ඒ තමගේ සහෝදරියට ධර්ම ශ්‍රවණය කරන්න ආදී පින්කම් කරන අවස්ථර ලබා දීලා එතුමියගේ සසර ජීවිත සුවපත් වෙන ආකාරයට උදව් කළා. ඉතින් එතුමියත් ජීවිත කාලෙ හුඟක් පින්දහම් කළා. එතුමිය සුගතිගාමී තැනක ඇතේ කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ පින්කම මැනවින් සිදු කරපු අවස්ථාව එමියගේ ඥාතිවරියට පුණ්‍ය ආනුමෝදනා කරන අතරේදී පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනාටම සතුටටපත් වෙන්න පුළුවන්. ඔබ ඊටාම ලස්සන පින්කමකට සහභාගී වුණායි කියලා. ඉතින් මම හිතන්නේ පුෂ්පානෝනා මහත්මිය ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා පින්කම කරාටත් වඩා ලස්සනට මම හිතන්නේ මෙහෙදි මේ පින්කම කළා. මම හිතන්නේ මේ කාලේ ශ්‍රී ලංකාවේදීවත් නැත්නම් ඕස්ට්‍රේලියාවේදීවත් මෙච්චර ලස්සනට පින්කම කරන්න පුළුවන් ය කියලා හිතන්න අමාරුයි. ඉතින් මේ පින්කම ඉතාම ලස්සනට කළේ ඔබතුමිය මයිකල් මහත්මයා ඇතුළු ඔබ හැම දෙනාගේම පුණ්‍ය මහිමය නිසා හැම දෙනාට මේක වගේ සතුටටපත් වෙන්න පුළුවන්. ඉතාම ලස්සන පින්කමක් කළේ සම්බුද්ධ පූජා පැවැත්තුවා. සංසතු දානමය පින්කමක් අටපිරිකර සිසු පිරිකර සහිතව සිද්ධ කළා. මේ උතුම් පින්කමය තුළින් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මේට වසරකට කලින් මිය ගිය හේමා දිසානායක මාතාව මේ පින අනුමෝදන් වේවා. එමාගේම අද පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන කීර්තිද සිල්වා මහත්මා, එසේ සෙනෙතුමාට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් ඒ ඥාතිවරුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී ඒ කීර්ති මහත්මයාටත් පුණ්‍ය අනුමෝදනා කරනවා. We transfer the merits for Mr. Kirtide Silva, your beloved relative, your beloved father too, at this moment, by the power of the spiritual energy, offering dana to the... Yes, your father and mother, all of them receive this spiritual energy. May they enhance their blissful life and finally may they attain the final bliss of liberation, Nibbana. With that intention, let's share this merit with your departed relatives and also Pinnathun Balapurutthuvino Michael Mahatmat, Evagema Pushpa Nonath, Oba Depalama Namin Miyagiya Adharaniya Demopiyanta, Punyanumodana Karanata, Evagema Swarna Gunatilaka, Evagema Claude Gunatilaka, කියන්නේ සහෝදර සහෝදරියන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. සිල්වියා විජේතුංග මාතාවට, ඒ වගේම පද්මාවති පීරිස් මාතාව ඇතුළු එමියගේ ඥාතීන්ට, ඒ වගේම සුභසේන වික්‍රමරත්න, කුසුමාවති වික්‍රමරත්න කියන ඒ දෙමව්පියන්ට, ඩොමිනිස් සිල්වා සහ මැටිල්ඩා අත්තනායක කියන දෙමව්පියන් ඇතුළු ඔබ නැමින් මියගිය සියලු ඥාතීන් මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න. ඒ වගේම කමනේ නෝනට තමන්ගේ ආදරණීය මෑණියන් සහෝදරය ඇතුළු ඒ ඥාතීන් උත් සිහිපත් කරගෙන හැම දිනාටම පුණ්‍ය ආනුමෝදනා කරන්න පුළුවන් හොඳම අවස්ථාව. ඉතින් මේ මියගිය ඥාතීන් හැම දිනම සිහිපත් කරගෙන අපි ඒ අයට පුණ්‍ය ආනුමෝදනා කරමු. මේ අවස්ථාවේදී සංඝසතු දානමය පින්කම සිදු කිරීමෙන් මේ ජනිත කරගත්තා වූ උතුම් කුසල ඵලය නම් සඳහන් කළ සියලු ඥාති අනුමෝදන්ව සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් වූ නියමනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව වාදිනේ අරගෙන පැන් වාදිනේ අරගෙන පැන් වඩමින් අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියන්න. ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරිවහ පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති රැස් කරගත් මේ උතුම් කුසල ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින්කමට සහභාගී වුණු අතෙහි සිදුණු හැම දිනාටම දෙවියන්ගේ දැහැම රැකවරණය ආශිර්වාදය සැලසේවා. දෙවියනුත් මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් ලෝකයත් රැක දෙත්වා. දෙවියනටත් මේ පින දිවයිසුරු වර්ධනය කරගන්නටත් නිර්වාණාවබෝධය සඳහා හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සිද්ධියා එත්තාවතාචයම්හි සම්භතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සිද්ධියා එත්තාවතාචයම්හි සම්භතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සින්දියා හොඳයි පින්නතුනි බොහොමත්ම සතුටට පත්වන්න අද දින පුෂ්පනෝනත් මයිකලෝනා මහත්මියත් සිදකරන්න බලාපොරොත්තුණු පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට අංග සම්පූර්ණව අලංකාරවත්ව සිදු කරගන්න ලැබුණා කියලා ඉතින් මේ පින්කම සඵල කරගන්නට ගෞරවනීය මහා සංඝරත්නයෙහි සහභාගීත්වය අපට බෙහෙවීම උපකාරවත් වුණා. ඒ ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබ හැම දෙනාටම අප හැම දෙනාටම මේ සියලු පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්නටත් මේ සියලු පින්කම් ඔබ අප හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතෝ